සංවේගය සහ ශෝකය කියන්නේ දෙකක්. ශෝකය ඇති වෙන්නේ පින්නසනේ තෘෂ්ණාව මුල් කරගෙන. තෘෂ්ණාව කියන්නේ තමයි ශෝකය හටගන්නේ. ශෝකය හටගත්තා කන්නවා, වැළපෙනවා, කෑ ගහනවා, කඳුළු සරනවා. ඒ ශෝකය. නම් සංවේගය හටගත්තේ නාගන්නේ. ඔහු මේ ඇතිවෙච්ච ඛේදනීය සත්‍යය ගැන බුද්ධිමත්ව බලනවා. දැන් බුදුහාමුදුරන්ට ගන්න එවැනි අවබෝධයක් සංවේගයක් ඇති වුණේ. මේ වෙනතුන් කියන බලන්නේ ඇයි බුදුහාමුදුරන්ට එන සංවේගයක් ඇති වුණේ? කුමක් හේතුවකින්ද? දැනි කෙනෙක් කියන බලන්න. බුදුහාමුදුර සඳහන් කරනවා මට මේ සත්‍යය මේ ගිහිල්ලා නැවත ඉපදෙන ආකාරය දැක්වම බලවත් සංවේගයක් හටගත්තා කියලා. ඇයි එහෙම ඇති වෙන හේතුව? ඒකට හේතුව තමයි මේ නඳුනි මේ මියයන් අයගෙන් බොහෝ දෙනා ඉපදෙන්නේ කොහේද? මියයන් අයගෙන් බොහෝ දෙනා ඉපදෙන්නේ දුගති අහිමි කරගෙන. දුගතියේ උපදින්නේ. කලාතුරකින් කෙනෙක් තමයි නැවත දුගතියට එන්නේ. මෙන්න මේක තමයි සංවේගය ඇති වෙන හේතුව. දැන් කෙනෙක් මිය ගියාට පස්සේ බොහෝ දෙනෙක් එක්ක රැස් වෙනවා. වර්තමානික නැත්නම් ඉතාම ඉහළින් ආගන්තුක උත්තර ගත කරනවා. සිදු කරනවා. බොහෝ දෙනෙක් රැස් වෙනවා. ගමක්ම සරසනවා. ශෝක ප්‍රකාශ දක්වනවා. අවසන් මොහොතේ බොහෝ ගුණ ගායනා කරනවා. එහෙම සිදු වෙලා එක තරක් සතියක් සමාරක් යනකොටම අපි මේක නඩ තින්නට පටන් ගන්නවා. මේ මිය ගිය කෙනාගේ අපිට ලොකු සැකයක් තියෙනවා. ඒ සැකය. මෙයා කොහේ ඉපදලාද දන්නේ නැහැ. දුගතියට ගියාද දන්නේ නැහැ. කියලා අපි ධර්ම දෙන්න පටන් ගන්නවා. අපි බොහෝ විට ධම් දෙන්නේ මෙයා කෙරෙහි කරුණාවෙන්ම නෙවෙයි ඇත්තෙන්ම. හැබැයි සමාජගතින් ඇයි අපි ධම් දෙන්නේ? ජීවත් වෙලා ඉන්න එකට වඩා අපි බයයි මියගේ බයයි. ඇයි? මියගේ බය නැහැ. හැබැයි කරදර කරයි කියලා. ඒ නිසා මේ කරදරෙන් බේරෙන්න තමයි මොකද කියන්නේ ධර්මයේ. තාත්තාගේ දැනට ඇති. නම් වැඩිපුර පිළිසක් ජීවත් ඉන්න යන වඩා ලොකු බයක් එකක් තියෙනවා මේ දිහා හැම වෙලේම කොල්ම කරයි කියන්නේ. අන්න ඒ නිසා තමයි මේ ධම් දෙන්නේ. පින්නතුල කෙසේ වෙතත් මෙන්න මේ වර්තමානයේ කෙනෙක් නියම පිළිබඳව දෙත බලලා අපි යන්නම් තීරණවලට පත් වෙනවා. අපි යම් යම් කීම් දෙන දෙනවා කියන්නේ මැරිච්ච ආකාරයේ කියලා බලනවා. යම් කෙනෙකුගේ ජීවිතයේ උදාහරණයක් එක තැන් වල දුක් විඳලා වයසට ගිහිල්ලා මිය ගියොතින් උදාහරණයක් එක තැන කැතගුණ වලට ගාලා මිය ගියොතින් අපි කියනවා අවාසනාවන්ත වෙච්ච එකයි ඒක නම් මිය ගිය කියලා. නේද? අපි කියනවානේ මේ වගේ නම් මරණයක් වෙන්න එපා අවාසනාවන්ත මිය යාමක් මරණයක් කියලා අපි කියනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් හොඳට කාල ගෙලින්න අවස්ථාවකදී හොඳට සමීපයෙන් සින්දුවක් වෙන මහණෙනින් අවස්ථාවකදී ආන්ති උඩව කෙනෙකුට කෙනෙක් මියා. මිය ගියාම අපි මොකද සඳහන් කරන්නේ? ඔව් අපි කියන හරිය වාසනාවක් නැහැ අනේ මට දෙම බැරි නැත්නම් කොච්චර හොඳද කියලා අපි කියනවානේ. හොඳයි මේ වෙනතුන් කියන බලන්න අපි මේ දෙන සින්දුව හරිද? බුදුදහමට අනුකූලව මේ සින්දුව හරිද? නෑනේ. හොඳයි හොඳයි. ඇයි එහෙම අපි කියන්නේ? අපි කියනවා සැතපුම වටදාලේ අවුරුදු ගානක් එක්සෙන් ගල හිටියේ කිනා මිය ගිහිල්ලා. මිය ගිහිපු ගමන් ඉපදුනේ සුගතිය ගණන්. මනුස්ස ලෝකයක දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක වගේ තැනක නම් ඒ මරණය අවසනවන්තද? ඔව් ඒ මරණය අවසනවන්ත නෑ සැබවින්ද. එයා සුගතියක ඉපදුනේ. ඒ වගේම අර සනීපෙන් මැරිච්ච කෙනා මිය යනවත් සමගම ඉපදුනේ අපරේ නම් ඒ මරණේ වාසනාවන්තද? ඔව් ඒ මරණේ වාසනාවන්ත කියලා අපි කියන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් මිය ගියාම හුඟා වෙන ගාමකින් වාස් වෙන ගැවිලා මුළු ගමකම අරසලා ශෝක ප්‍රකාශ කරලා මල් වඩන් සිය ගාන ගෙනල්ලා ඉතාම වටිනා දෙනක තියෙන ඉගෙනින් මාසකට දැන් කොනවරන් කීම දැන් කරනවා විවිධ ආකාරයේ අපමණ දරුවතුල තියෙනවා. ඇතැම් විට දෙයියට ඉස්සරහින් පස්සේ නැස්ව දෙන්න පුළුවන් දැන් යනවා. එහෙම තමයි මල් සම්ප්‍රමේ. දැන් මේ වගේ ඉතාම ගෞරවාන්විත වන්නේ අවසන්කට කරන කියන අමහිම කරනකොට එයා ඇත්තදී ඉන්නේ අපාය නම් මේ කරන ගැටවලේ ප්‍රෝණයක් තියෙනවද? කැමෙන්නේ නැහැනේ. ඒ වගේම යම් කෙනෙක් මේ දිවිල්ලයි මේ කියපු වෙනාගේ අවසන්කට ඉච්චන මා ඉන්නේ කරන්නේ. ඇතැම්මට අවසන් කටයුතු කරන්න දෙයක් ඉදිරි වෙලාවක් නැහැ. අනිත් අන්තරකින් මේ කියලා තියෙනවා. මේක නම් මේ ගියාටවත් නියමත් එකම ඉදිරියට තියෙනවා. මොකද වර්ගයක අපතේක නම් අවසන් කටයුතු මාගේදී නොකරත් වෙනතුදී ඒ පුදුලට ඒකින් ගැටලුවක් නැහැ. ඒ නිසා අපි බොහෝ දෙනාගේ අපේක්ෂාව ඇතැම්මයිගේ බලාපොරොත්තු ආසන්නට මහා ඉන්නලින් බොහොම ගෞරවණීය විදිහට සිදු කරන්න. පින්නතුනේ බුද්ධිමත් අය හැටියට බෞද්ධයන් හැටියට අපේ අපේක්ෂාව වැඩි යුත්තේ ආමබුල් උත්සවයේ ඉඳන් කිරීම නෙවෙයි. අපේ අපේක්ෂාව අපේ බලාපොරොත්තු විය යුත්තේ මරණයට පස්සේම සමගව සුගතිගාමී තැනදී එක පිළිතුරක් ළඟදී මානසිකත්වයක් ඇති කර ගැනීමයි අපේ බලාපොරොත්තු විය යුත්තේ. එනිසා පින්නතුනේ බුදුහාමුදුරන්ගේ දහමාර්ග බෞද්ධයන් හැටියට අපි මේ ශ්‍රවණය කරන ධර්මයෙන් අප ලබන ලෝකම ප්‍රතිලාභය තමයි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විදිහට අපේ ක්‍රියාවන්ට සකසා ගැනීම. මේ ආත්මභාවය අපේ නොයෙකිරි අඩපාඩු නම් තියෙන පුළුවන්. නොයෙකිරි දුෂ්කරතා තියෙන පුළුවන්. නොයෙකිරි හැදදුම් තියෙන පුළුවන්. ඒ මොනවද ඉන්නත් පින්නතුනේ අපි ඉතින් දුර්වල වෙනම දැනේ. අපි ඉතින් ශක්තිමත් වෙන්නට ඕන. බුදුහාමුදුරු කෙරෙහි බලවත් ශ්‍රද්ධාවක් ඇති කර ගන්න ඕන. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව බලවත් විශ්වාසය බලවත් ප්‍රසාදයෙන් ඉන්නට කටයුතු කරන්න ඕන. බුදුහාමුදුරු සරණ ගියපු ආර්ය සංඝරත්නය කෙරෙහි අපි බලවත් ප්‍රසාදයෙන් ක්‍රියා කරන්න ඕන. අන්න එවැනි කෙනා සුගතිගාමී වෙන්නේ නැහැ. මේ ශ්‍රද්ධාවේ අඩුවීම හේතුවෙන් තමයි බොහෝ දෙනාට සුගතිගාමී වෙන්නේ. ඒ නිසා වෙනතන බුදුහාමුදුරු දේශනා කරනවා මේ මිනිස් සාධනභාවයක් ලැබිලා මියාකාරයට සත්‍යමයේ ප්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ ඉතාම දුෂ්කරම ලැබෙන අවස්ථාවක්. මේකට කියන්නේ පිරිසිදුකම සම්පත්තිය කියලා. මොකද මේකට කියන්නේ ශන සම්පත්තිය. මේ ශන සම්පත්තිය නැත්නම් මේ වටිනා අවස්ථාව අහිමි වෙච්ච අවස්ථාව ලැබෙන්නේ අක්ෂණ කියලා. අනුකරණිකය දින අක්ෂණ කියලා සූත්‍රය. ධර්මයේ ප්‍රයෝජනයට ගන්න බැරි ධර්මයේ ප්‍රයෝජනය ගන්න බැරි අවස්ථා අටක් යන ධර්මයේ සඳහන් වෙනවා. ඒ විස්තරය කරන සූත්‍රය අක්ඛන් සූත්‍රය කියලා කියන්නේ. යම්කිසි කාලයක බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා සද්ධර්මයේ ලෝකයට දේශනා කරනවා. ඒ දේශනා කරන අවස්ථාවේදී සමහර අය ඉපදලා තියෙන ත්‍රිසංගත සත්ත්ව විදියට දැන් අපිට කියන්නේ බල්ලව බලලා කරක් වගේ සත්වලෙක දෙන්නේ. මෙන්න මේ ඥාතභාවයක විචයන් කෙනෙක් ඉපදලා ඉන්නවා නම් ඒ ඉපදෙච්ච අවස්ථාව කරක් ගන්නේ අයෝග්‍ය ස්ථානයක් ඇදෙද අපහුවේ ස්ථානයක් ඇදෙද. ඒ වගේම තවත් සමහර කාලවල සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා සද්ධර්මයේ දේශනා කරනවා. දේශනා කරනකොට සමහර සත්‍යයන් නිරේ ඉපදෙලින්නේ. දැකී දුක් විඳින්නේ ඇතැම්මිට බොහෝ අවුරුදු ගණන් නිරෙහි දුක් විඳිනවා. මේ දුක් විඳින සත්‍යයක බුදුවරයෙක් වූයේ නහමත් මෙලා බුදුවරයෙක් පහළ වෙලාද කියලා ආරංචියක් ලැබෙන්නේ. ඒ අය විඳින දැකී දුක් නිසා මේ අය මේ ධර්මයේ ප්‍රයෝජනය ගන්න බෑ. ඒ නිසා නිරෙහි ඉපදීමත් සලකන්නේ අභවයේ ස්ථානයක් විදියට. ඒ වගේම තවත් සමහර අය බුදුචාරන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ධර්ම දේශනා කරන කාලයේදී ඉපදලා ඉන්නේ ප්‍රේතයන් වෙන. ප්‍රේත ලෝකෙ ඉපදලා ඉන්නවා. ඒ ඇයටත් විනතුනි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට බෑ. ප්‍රේත ලෝකෙ සලකන්නේ අපවිස්තනයේ විදියට. තවත් සමහර අවස්ථාවල බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකයේ ධර්ම දේශනා කරනවා ශ්‍රාවකයන් වහන්සේලා විසිරලා ඉන්නවා. නමුත් එවැනි කාලයක සමහර අය ඉපදෙන්නේ ඈත දුෂ්කර ප්‍රඥාන්ත දේශවල. දැන් කාලේ නම් ඔය ලැතින් ඇමරිකාව, ඉතියෝපියාව, අප්‍රිකාව වගේ ඈත ප්‍රදේශවල ගෝත්‍රික ජනයාට ඉපදෙන්නේ. අන්න ඒ ප්‍රඥාන්ත දේශවල ඉපදෙන අයට ධර්මයේ ප්‍රයෝජනයක් ලබන්න බෑ. ඒ අය අපහුවයයි කියන එක තමයි. ඒ වගේම පින්නදී තවත් කාලයක බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ ඉන්නවා. ඒ ඉන්න කාලේ සමහර සත්‍යයන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ අහන්නට පුළුවන් ප්‍රදේශයක ජීවත් වෙනවා. නමුත් ඒ අය ඇතැම්මිට අප්‍රත්‍යමාන්ත දෙමෝපියන්ගේ මිත්‍යා දෘෂ්ටික දෙමෝපියන්ගේ දරුවෙක් ඉපදෙමින් ඉන්නේ. ඒ අයටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් කමක් නැහැ. හොඳට බුද්ධියක් තියෙන අංග සත්‍ය හොඳට තියෙනවා. නමුත් ආගම වෙනස් නිසා මිත්‍යා දෘෂ්ටි ආගම් වල දැඩිසේ මේ මතවාද අරගෙන එහි එයා මිත්‍යා දෘෂ්ටි ආගම් වල ඉන්නා එයාට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ. දැන් බුදුහමන කාලෙත් එහෙම හිටියා. ඒකටම ජීතනාරාමද සමේ පිටේ තුන්ද සූගර කියලා කෙනෙක්. ඔව් බුදුහාමතුරු ගානක් මොන ගැන නමුත් දැන් මේ තුරු ආවේ නෑ. තවත් සමහර අවස්ථාවලදී පින්නදී බුදුහාමුදුරු කෙනෙක් ලෝකයේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා. ශ්‍රද්ධාවල දෙමාපියන්ගේ දරුවෙක් ඉපදිලා ඉන්නවා. නමුත් උපතින්ම මේ මොකද? උපතින්ම හෝ අංග විකලයි මන්ද බුද්ධිකයි මේ වගේ ආපස්සට ඉපදිනවා කියනවා. එවැනි අයට පින්නදී මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ වගේම තවත් සමහර අය ඉතාම ශ්‍රද්ධාවන්ත දෙමාපියන්ගේ දරුවෝ වෙන හොඳ අංග ප්‍රත්‍ය යුක්ත හොඳ බුද්ධියකින් ඉපදිලා ඉන්නවා. නමුත් ඉපදිලා බලනකොට මොකද? මේ අභූතෝත්පාද කාලය. බුදුහාමුදුරු කෙනෙකුගේ ධර්මයක් අහන්න අවකාශයක් නැහැ. ධර්මයක් ලෝකේ නැති කාලවල. එනිසා මෙන්න මේ අවස්ථා 8ක් අපි සඳහන් කළා කෙනෙකුනි. මේ අවස්ථා කලකන්නේ අභවයේ ස්ථානකේ. මෙන්න මේ අභවයේ ස්ථාන 8 ඉක්මවලා ඒ අවස්ථා අට ඉක්මවල යන්තිසි කෙනෙක් මනස ලෝකයේ හොඳ බුද්ධියක යුක්තව ශ්‍රද්ධාවන්ත දෙමාපියන්ගේ දරුවෝ හැටියට හොඳ අංග ප්‍රත්‍ය යුක්ත ශරීරයක් හිතව යමක් තේරුම් ගල තියාගන්න පුළුවන් බුද්ධියක යුක්තව මිනිස් ලෝකයේ යන්නේ කිසිදිනා ඉන්නවා කියලා කියන්නේ පිනතුනි. මේක හිතා ගන්නවත් බැරි තාම දුෂ්කර අවස්ථාවක්. මෙන්න මෙවැනි කාලයක යන්තිසි කෙනෙක් ඉපදිලා ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා එවැනි කාලයක බුද්ධිමත් ඉපදින කෙනා උපතින්ම අත් දෙකයි පාද දෙකයි අහිමි වෙනවා. හැබැයි හොඳට බුද්ධිය තියෙනවා. බුද්ධෝත්පාදයේ කාලෙක මෙයා ඉන්නේ ප්‍රතාවක් තියෙනවා. උපතින්ම අත්පා අහිමි වෙලා එකතැනම අවුරුදු 100ක් මෙයා සිටියත් ඒ ලබාගත් අවුරු ජීවිතයේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් තියෙනවා. ඒ යාට හොඳට බුද්ධියක් තියෙනවා. හතර මෙහාට අවකාශයක් තියෙනවා. දැන් බලන්න අපි අපට නැහැනේ ඉතර ගැතනයක් නේ අත්පා දෙකක් කියලා තියෙන මට්ටමේ ගොදුරක් අපි කාටවත් නැහැ නේ ඊට වඩා අඩු වෙනේ ඔක්කොම තියෙන්නේ නේ ඇඟේ පැති අමාරු කියේ මේ කෙඩ දුක්තියේ ආර්ථික දුක්තර තාක්ෂණයේ ගෙදර වැඩ තාම කරගන්න තියෙන්නේ ඊට කඩන්න ප්‍රශ්න තියෙන්නේ මොනවක් තියෙන තුනේ අර අත්පා හිමි වීම වගේ විශ්ලේෂණයකට පස්සලා නැහැ අපි ඉතර දරුණු නැහැ ඒ සියල්ලම වඩා වටින්නේ පින්නතුනේ සතරෙන් අපි ලබා ගන්න තියෙනවා මේක පින්නතුනේ අපට හිතා ගන්නවත් බැරි තරම් අතිශය දුෂ්කරව ලබා ගන්න මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේ දුෂ්කරත්වය බුදුහාමුදුරන්ගේ කාලේ උන්වහන්සේ දේශනා කරනකොට මේක වටිනාකම තේරුම් ගත්ත අය පින්නතුනේ ඇතැම්ක මහා ධනයක් හිමි වෙලා තිබිච්ච සිටුවරුන්ගේ කුමාරවරු සිටු පුත්‍රයන්. ඒ මහා ධන සංඛ්‍යාත් කරලා මහණුනි. ඔවුන්ට තේරුණ මේ අවස්ථාවේ තියෙන වටිනාකම. ඒ වගේම තවත් සමහර අය හිතවෙන දවසේදී රජකම ලබන රාජාභිෂේකය ලබන්න කියලා සීළු කටයුතු සංවිධානය කළ තියෙන අවස්ථාවකදී ඒ සියල්ල කරලා අදවිඳවත්දී මහන්නු. රජ කුමාරවරු. සමහර අය හිතවෙන දවසේදී විවාහ මංගල උත්සවයේ සංවිධානය කළ සියල්ලක් නැතිවෙද්දී සමහර රජ කුමාරවරු ඒ සියල්ල කරලා අදවිඳ දවසේදී මහන්නු. සරුපාංගෙන් මල්ලි කෙනෙක් ඉතරේවට කියලා. බ්‍රාහ්මණ කුමාරේ ඕත් තියෙනයි විවාහ වෙන්න මනාලි එක්කන් එන ගමන් මගදී ඈ ඒකෙන් අයි මෙල ගිහිල්ලා අත්හැරලා ගිහිල්ලා කැලේට දුවලා ගිහිල්ලා කැලේ ආරණ්‍යක මේ කුඩා ළමයා දේවද කුමාරේ මහන්. පස්සේ කාලේ කපිලවනේ දේවද කියලා ප්‍රසිද්ධ වුණා. උන්වහන්සේ ප්‍රහත් වුණා. ඒ වගේම තවත් සමහර අය කියන තුනේ හෙට වෙන දවසේදී මහා ආජ මන්දිරයක් ඉදිකල්ලා ගෘහ ප්‍රවේශන මංගල්‍යයේ තියෙන අවස්ථාවක දේශියලක් මතක් කරලා මහනම. ධර්මයේ පිළිවඳව කියන දින අවබෝධය කිච්චයි එහෙමයි. සාර්ථක වැඩි කරගත්තා එහෙමයි. තවත් සමහර අය ගිහියයි තමන්ගේ වයිරුරද දෙමක් නැන් කියන නිසා ගිහි ගෙදරක් කරලා යන්නේ බැරි වීම නිසා ගෙදර ඉඳගෙන පින්දම් කළා. චිත්ත ගෘහපති ඒ වගේ කෙනෙක්. ඔව් අනාගාමීව දුරස් ජීවිත ගත කරපු කෙනෙක්. ඒ වගේම ආශ්‍රව බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ගැටේ කාර්යචල කෙනෙක්. ඔව් අනාගාමී පිටිය කෙනෙක් තමගේ වයිරුවද දෙමක් නැන් ඇත්තේ කන්ද දෙමක් වෙන සලකන්න ඕන නිසා ගෙදර ඉඳගෙන දෙමක් නම් පෝෂණය කරමින් ධ්‍යාන වඩන කතිය කියන්නේ. මෙන්න මේ වගේ පින්නතුනි මේ මනසාත්ම භාවය විතරක් නෙවෙයි. මේ මනසාත්ම භාවයත් සමගම එකට ලැබෙන සම්පූර්ණෝත්පාද කාලයේ තියෙන එක ඉතාම දුෂ්කර ලැබෙන අවස්ථාවක්. ඒ නිසා බුදුහාමුදුර දේශනා කරනවා කිච්චෝ මනස පටිලාභෝ කියලා. මිනිසාත්ම භාවයක් ලැබෙන එක ආමතරතුරකින් කියලා. මේකට උපමාවක් ධර්මයේ සඳහන් වෙනවා. දුක දිගාම වෙච්ච කෙනෙක් නැවත සුගතියකට එනවා කියන එක ඉතාම දුෂ්කර අවස්ථාවක්. බොහෝ කාලයකට පස්සේ තමයි වෙන්නේ. මේකට උපමාවක් කියනවා වියසිදුරේ කණට දැව අහකටින් වගේ කියලා. වියසිදුර කියලා කියන්නේ තියෙන තුනේ හරකම් හරක බඳිනකොට ඒ හරකේ හරක කියලා බඳින වියගතක් තියෙනවා. ඒ වියගතේ අර ලංව ගන්න කිලි විතර තියෙනවා. මෙන්න මේ වියගතක් එතෙමෝ මූණට යනවා. මූණේ තනින් තනමේ තියෙන මේ වියගත කිසියම් අවස්ථාවකදී අර සිදුර සිදුරක් ඇහිද මේ වියගත මූණේ සත්‍යයන් වෙන මේ විවිධ සත්තු ඒ සත්තු අතර ඉන්නවා කණකැස්බෑවා කියලා කටින්. මේ කණකැස්බෑවා බොහෝ කාලයක් ජීවත් වෙන සතේ කවුරුන් සීගාරක් ජීවත් වෙනවා. ඔබ පින්නතන අවුරුදු 100කට එක් දවසක් යනවා අහත බලන්න වතුරෙන් ඉහළට එන. අන්න ඒ වතුරෙන් ඉහළට එන දවසේදී අර මොහොතේ තැනින් තැන ගමන් කරමින් තියෙන මේ වියගත. ඒ වියගතේ සිදුර හරියටම අර අවුරුදු 100කට එක්වරක් යන අවස්ථාවේදී ඒ විය සිදුර එතනින්ම හරියට ඇසට ලං වෙනවා කියන එක ඉතාම කරාපරක වෙන දෙයක්. වියගතක් මොහොතේ තැන් තැන් වල තියෙනවා. මේ විදිහට අර මොහොතියට ඉඳලා උඩට එනකොටම අර කණකස් බෑවගේ අහසට දෙලින්ම සම්බන්ධ වෙනවා කියන එක හිතන්නවත් බෑ. දිනපතාම කෙනෙක් නම් නැතකට සම්බන්ධ ඉඳදී මේ අවුරුදු 100කට වරක් එන්නේ. අන්න ඒ අවස්ථාවේදී ඒ විදිහට දුනේ මොහොත අහස බලනවා කියලා කියන්නේ සිදුවෙන්න තියා හිතා ගන්නවත් බැරි දුර්ලභ අවස්ථාවක්. අන්න මේ වගේ දුගතිගාමී වෙච්ච කෙනෙක් සතර අපායට ගිය කෙනෙක් නැවත මනසාත්ම භාවයට එනවා කියන එක පිළිබඳව ඊට සදා දුෂ්කර අවස්ථාවක් ඇතිවෙන සම්මතයි. ඒ නිසා පිළිබඳව අප මේ ලබාගත් අවස්ථාව ඉතාම දුෂ්කර අවස්ථාවක්. ඒ නිසා මේ වටිනාකමෙන් නිතරම සිතපත් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ පිළිබඳව එක්තරා පුජ්‍යලේ වැරදි වැඩක් කළා. ඔහුට රජතුමා දඬුවමක් නියම කළා. දනුව මොකක්ද මොහු උලතියට තීරණය කළා. දැන් ඒ කාර්යමේදී දඬුවම්වලින් එක වර්ගයක් තමයි උල තියෙන එක. මේ පිණිසුන් ගන්න නැති. අත් දෙක පිටිපස්සට තියලා ගැට ගහලා ඉතාම තීන උලක ස්ථානයක මේ පුජ්ජලයාගේ පිටිපස්ස තියලා පිටිපස්ස ටිකෙන් ටික ඉරා යන කරත්තන. මේ උල මත ඇතැම් විට දවස් දෙකක් දුක් විඳලා ඇත්තන් ආසාදීන් ලේ වහුරුල තමයි මේ යන්නේ. නොයෙක් විදිහේ දඬුවම් තියෙනවා ලෝකේ. දඬුවම් තුනට උඩරේ වාසියෙන් දවසකින් ඉවර වෙනවා. කොහොමද දවසකින් මම නමුත් මේ දඬුව මෙතන නෙවෙයි. දවස් ගාන කෑගහ තමයි ඉඳලා දැඩි දුක් ඉඳලා තමයි මියන්නේ. එතන මෙන්න මේ දඬුවමට ලක් වෙලා දැන් මේ දුක් කියලා උලමක ඉන්නවා. ඉන්නකොට පින්නතුනි මියා උලමක ඉඳගෙන කෑගහන වේදනාවෙන්. කොහොමද කෑගහන්නේ? අනේ මාව ඉක්මනටම මැරෙන්න. මට මේ ජීවිතේ නිදහස් වෙන්න ඕන ආව ඉක්මනට මැරෙන්න කියලා මෙයා කෑගහනවා. මෙන්න මේ කුක්කලයා කෑගහනකොට පින්නතුනි මෙයාගේ අතීතේ ගියාත්ම භව එක්තරා ඥාතිවරයේ මිය ගිහින දැන් දෙවි කෙනෙක් වශයෙන් ඉන්නවා. මේ දෙවියා දකිනවා මේ කුක්කලයා මේ කෑගහනවා. ඉක්මනට මැරෙන්න කියලා කී කෑගහන එක දකිනවා මෙයා. දැකලා මේ දෙවියා අමුදැනට එනවා අපි. ඇවිල්ලා මේ මරණයට ලක් වෙන්න ආසන කෙනාට කියනවා මේ මැරෙන්න හිතන්නේ කොතව මොහොතක් හරි හිත හදාගෙන ඉන්නේ කියලා. මැරෙන්න නම් එපා අනේ තව ටිකක් ඉන්න ඕම කියලා මෙයාට ජීවත් වෙන උනන්දු කරනවා. මෙන්න මේ අවස්ථාවේදී පින්නතුනේ මේ දඬුවම නියම කරපු රජතුමා මෙතනින් වෙන ගමනක් යන්නේ. එනකොට රජතුමා දකිනවා මෙයා හින්දගෙන දෙවි කෙනෙක් මේ පුංචියට තව ජීවත් වෙන්නේ කියලා උනන්දු කරනවා. මේ අවස්ථාවේදී පින්නතුනේ මේ රජිත මහා මේ දෙවියකින් ඇත්තටම ඔබ මේ මීයන් ඉන්න කෙනාගේ හතුරෙක්ද කියලා. මෙච්චර දැඩි දුකක් ඇඳින කෙනාට තව ජීවත් වෙන්නේ කියලා කියනවා. ඔබ මෙයාගේ හතුරෙක් කියලා හනවා. එතකොට කියනවා රජතුමනි, ඒකට හේතුව වෙන හේතුවක් මේ පුච්චලගෙන මට කියන්න පොඩක් හිතයන් කියලා මේ දෙවියන් ටිකක් ඈතට කියන රජතුමාට කාරණේ කියනවා. මොකද කාරණේ? පින්නතින් මේ දෙවියා දකින්නවා මේ කෙනා මිය ගිහිල්ලා දැන් අවීසියේ උපදින්න ඇතුවා. මිනිස් ආත්මභාවයෙන් හිත නිරුද්ධ වීමත් සමගම මෙයා යන්න හදන දැන් අපායේ අවීසියේ. අවීසියේ කියලා මෙන්න දුක් පින්නතුනේ මීට වඩා 10000 ගුණයකින් වැඩි. අර උලමක විඳගෙන විඳින දුකට වඩා 10000 ගුණයකින් වැඩි. ඒ නිසා තමයි මේ දෙවියා මෙයා කෙරෙහි තාම කරුණාවෙන් කෙනකව මොහොතක් හරි උලමතින් ඉන්නේ කියලා. උලමත හිටියක් හොඳයි කියන්නේ. මේ අවස්ථාවේදී පින්නතුනේ මේ රජතුමා බලවත් අම්මියකට පස්නාරේ මේ සතුරු ස්වභාවය මේක නේද කියලා. රජතුමා වහාම මේ පුත්‍රයා නිදහස් කරා. නිදහස් කළා විතරක් නෙවෙයි මේක නාපත් හේතු වල අනේප කරගෙන පස්සේ කාලේ මෙයා සම්බුද්ධ ශාසනයේ මහාන වෙනවා මෙයා. සසර පිළිබඳව බිය ඇති කරගෙන දැඩි වීරියෙන් මෙයා භාවනා කළා පසු කාලෙක මෙයා රහත් වෙනවා. පින්නතුනි බලන්න දැන් මේ ඇත්තන්ට ජීවිතේ නොයෙක් විදිහේ කරදර කම්කටොළු එනකොට මේ පින්නතුනි හිතනවා අනේ මේ ජීවිතේ නැති වුණොත් හොඳයි කියලා නේ. මැරෙන්න නැත්නම් හොඳයි කියලා නේ. කරදර එනකොට අනිත් එක ප්‍රශ්න එනකොට ලෙඩ දුක් වෙනකොට දරුවා ඒකරු වෙනකොට ඉඩකඩම් වල ප්‍රශ්න වෙනකොටදී පින්නතුනි මේ උලමත ගෙන්නේ දුක තරම් දුකක් මං හිතන්නේ මිනිස් ලෝකේ කවුරුත් ඉන්නේ නැහැ. මාරාන්තික දුකක් වෙන්නේ ප්‍රඥානතරක පස්නා ඡය ගානේ විනාඩි ගානේ මරණයට පත් වෙනවා. නමුත් මේ උලමත විඳින දුක දවස් ගානක් ඉඳගෙන විඳින දුකක් මේක. ඒ නිසා පින්නතුනේ නිරයෙහි අවේක්ෂයේ විඳින දුකට වඩා අඩුයි මේ දුක. ඊට වඩා දුකක් මෙලෙගී ගියොත් අපිට විඳින්නට වෙනවා. පින්නතුනේ මේ කතාව අපි හදේට තේරුම් ගත්තොත් අපිට ධර්මයේ මීට වඩා වීරෙන් හැසිරෙන මේ කතාව නැති. ඒ නිසා සමහර අය කියනවා අපිට වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, ගේ දොරවල වැඩ තියෙනවා, අපිට ධර්මයේ හිතෙන වෙලාවක් නැහැ. එහෙම කියලා. එන්පා කෙනෙකුනි මොන කරදර කම්කටොළු තිබුණත් අපි අපේ මේ ලබාගත්තු අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕන. මේ ජීවිතය නැති කරගත්තා කියලා පස්ස ඉවර වෙන්නේ නැහැ. සමහර අය ජීවිතය ගැන කලකිරෙන ජීවිතයෙන් සමගන කල්පනා කරනවා. වෙන තුනේ මතක තියාගන්න ඉක්මනට මැරුණා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්න විසඳ ගන්න නම් හිතේ තියෙන ආසාව දුරු කරන්න ඕන. ඒ නිසා කලකිරීම සහිත මිය ගියොතින් මොකද වෙන්නේ? මීටත් වඩා කරදර කම්පටුළු තියෙන තැනකයි ඉපදෙන්නේ අපි. එතෙන් පිට ගෙදරයි කෙරෙහි දැඩි අමනාපයකින් මිය ගියොතින් නොයෙක් විදිහේ දුක විඳානේ තැන්වල උපදිනවා. එතෙන් පිට ගේ දොරවලට දැඩි ආසාවෙන් මිය ගියොතින් මොකද වෙන්නේ? ගෙදර ඉන්න කඩන් වලට ගෙට දූ දරුවන්ට දැඩි ආසන්නයේ ගියොත් මොකද වෙන? සමහර අය ප්‍රාර්ථනා කරනවා මම මේ ගෙදරට එන්න ඕනේ කියලා නේ. ඔව් මේ ගෙදරට මම එන්න ඕනේ කියලා දැඩි ආසන්නයේ ගියොත් මේ ඊටමට වෙන්න ඕනේ කියලා හිතුවොත් ඒ ඊටමට මෙන්න පුළුවන් කිසි ගැටලුවක්. ඒ ගෙදරට මෙන්න පුළුවන්. දැඩි ආසන්නයේ ගියොත් ගෙදරම ඉන්නේ අය බය වෙන්න දෙයක් නැහැ. නමුත් කොහොමද එන්නේ තියෙන්නේ? මනුස්සයෙක් ඉදිරියට දෙන්නේ නෑ මම සංවේගයි අනුතුර මානසික විදිහ නෙවෙන්නේ ප්‍රේතයන් භූතයන් වෙලා ඇවිල්ලා ඒ ගම්වලට ඒ නිවෙස්වලට ඉඩකඩම් වලට අරන්ගෙන බොහෝ කාලයක් ඒ ඉන්න අයටවත් දැනසීමෙන් ඉන්න බැරි විදිහට අපි වදිනවා. ඒ නිසා පින්නතුනි අපි ධර්මයේ දන්නාය හැටියට නම් ආයි තමන්ගේ නිවසට මේ නමුතෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඊට වඩා අපේ හිත දිනු කරගත්තොත් ඊට වඩා සතුටින් ඉන්න ස්ථාන මේ ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවනම් මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින අපි කියමු අගරජ කෙනෙක් මහා පිටුවරේ මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ගත්තා දිව්‍ය ලෝක හයෙන් කල්යාම දිව්‍ය ලෝකේ වැනි සාතුරු මහරජාගේ දිව්‍ය ලෝකේ හිඟාගෙන කරන්න වටින්නේ නැහැ කියලා මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් දිව්‍ය ලෝකයෙන් පල්ලෙහාම දිව්‍ය ලෝකේ වැනි සාතුරු මහරජාගේ දිව්‍ය ලෝකේ ඉඳා කරන තරමක් වටින්නේ නැහැ. ඒතකොට තේරුම් ගන්න පුළුවන් මේ සතර අපි මේ මහා සම්පත් කියලා මේ විඳිනේවා. එන්න තියෙන ලෝක සම්පත් නෙවෙයි මේ. සැප සම්පත් කියලා විඳිනවා නම් විඳින තැන් මීට වඩා ලෝකේ තියෙනවා. නමුත් අපට ඊට වඩා අපි වටිනාකමට සලකන්නට ඕනේ මේ සත්‍යෙට මෙලෙවෙන්න අවස්ථාව. ඒ නිසා දුක්ඛතා මැදින් හරියට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා දිවි ලෝකෙන් චුත වෙන දිව්‍ය පුත්‍රයා ළඟට එනවා නේ දෙවිවරු. දිවි ලෝකේ ආචිවර වෙනකොට නොඑක් සිටිහි සලකුණු ඇති වෙනවා. ඇඟදාගිය දාන ගන්න ශරීරයේ දුර්වලකම් අත්වෙන පස් වෙනවා. එහෙම එකපාර අතුරු ගහම වෙනවා. ශරීරයක් නැහැ එයාට අතුරු ගහම වෙනකොට. මෙන්න මේ දිවි ලෝකෙන් චුත වෙන ආසන්නය කෙරෙහි අනිත් දේවල් ලැබෙන්න ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? ඔබ ස්වර්ගයට යන්න. ස්වර්ගයට ගිහිල්ලා මේ සත්‍යයෙන් ප්‍රයෝජනයක් ගන්න ධර්ම ශ්‍රවණය කරන්න දහමෙන් තේන්න කියලා. දෙවියන් ස්වර්ගය හැටියට සැලකන්නේ කොහේද? ඔව් දෙවියෝ ස්වර්ගය කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකෙට. දෙවියන් මනුෂ්‍ය ලෝකෙට ස්වර්ගය කියලා මෙලෙස වර්ණනා කරන්න පින්න තුනේ මනුෂ්‍ය ලෝකෙ මේ සත්‍යමයේ තිබීම හේතුයි. ඒ විතරක් නෙවෙයි ධර්මයේ හැසිරෙන මොහොතේ ස්ථානයක් මනුෂ්‍ය ලෝකෙ. කොයි තරම් දී දුක්ඛ සාති වුණා දුක සැප දෙකම සමබරව බලන් තුරන් හැකියාවක් මනුෂ්‍ය ලෝකෙ තියෙනවා. ඒ නිසා ධර්මයේ හැසිරෙන කෙනාට මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නම වටිනා ස්ථානය. ඒ නිසා පින්නතුනි කිච්චෝ මනුෂ්‍ය ප්‍රතිලාභෝ කියලා බුදුහාම දේශනා කරනවා මනුෂ්‍ය ආත්මභාවයක් ලැබෙන ඉතාම සීමිත ප්‍රමාණයකට මේක දුෂ්කර දුර්ලභ අවස්ථාවක් කියලා. ඒ නිසා පින්නතුනි මට කියාගන්න ගැතගෙන හැම දවසක්ම වටිනා දවස් අපිට. නිකරුණේ කාලේ නාස්ති කරන්න එපා. අනිත්‍යයේ පිළිබඳව කතා කළා, අනවශ්‍ය දේවල් පිළිබඳව කාලය කැප කළා. මේ වටිනා දුර්ලභ බුද්ධෝත්පාද කාලය ඇති කරගන්න එපා. අර්ථවත් හේතනාත්මක ආකාරය කැප කරන්න. දෙවෙනි කාරණය තමයි ඉච්ඡන් මච්ඡාන ජීවිතං. මිනිසෙක් කියලා ඉපදෙනවා දුෂ්කර වගේ අමාරු වගේමයි ඒ ඉපදෙච්ච මිනිස් ජීවිතය නිති ආකාරයෙන් පවත්වා ගන්න එක දුෂ්කර දෙයක්. ඉපදෙනවා වගේම අමාරු දෙයක් සැබෑ ලෙස මිනිස් ගතිගුණ ටික ආරක්ෂා කරගෙන ජීවත් වීම. එනිසා ගාථාවේ සඳහන් වෙනවා දෙවෙනි කාරණේ හැටියට කිච්ඡන් මච්ඡාන ජීවිතං මනුස්ස ජීවිතය පැගෙන යාම දුෂ්කරයි කියලා. තුන්වෙනි කාරණේ තමයි කිච්ඡන් සද්ධම සවණං. මනුස්සයෙක් වුණත් වෙනතුනි ඒ මනුස්සයන්ට සද්ධම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවායි කියන එක ඊට වඩා දුෂ්කර දෙයක්. දැන් ලෝක ජනගහනය කෝටි 680ක් 800ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. කෝටි 800කට ආසන්න දැන් ලෝක ජනගහනය. දිනුතින අනිත් සැපෙන සාපේක්ෂව ගත්තොතින් මේ කෝටි 700 කියලා කියන්නේ ඉතාම කඩේ. දැන් අපිට තේන්නේ ත්‍රිසංගත සත්‍යෝ විතරයි තේන්නේ අපිට. අපායේ එක සත්ව කොටසක් විතර අපිට පේන්නේ. මේ සත්‍යයන් අතගමු බලන්න කොච්චරනම් සත්තු ඉන්නවද? කුමීන්, වේයන්, මත්යන්, කුරුල්ලන් විවිධ ආකාරයේ සතු වෙනවා නේද? වේයන් මේ එක වර්ගයක සතු ගන්නවා කියන මානසික වඩා වැඩි ප්‍රමාණයක්. එක උඹක තියෙන ලක්ෂණ වේයන්. මොහොතේ මත්යන් පාළු වෙනවා කෝටි සංඛ්‍යාත පාළු වෙනවා. මිනිසාත් අපිට පස්සෙන් වෙන තීසාම් සීමිත ප්‍රමාණයක්. ඒ නිසා මේ සීමිත ප්‍රමාණය අතරුණු කෝටි සංඛ්‍යාත ජනතාවක් අතරුණු ඉතාම සීමිත ප්‍රමාණයකට විතරයි මේ සත්‍යමෙහි සත්‍යම ප්‍රතිනාගලබලදී එන්න අපුණ ඉතාම අමාරුම නමකට වස්තාව සත්‍යමයේ කියලා කිව්වා බොහෝ දෙනෙක් හිතන්නේ දානිය දීලා මාසික දවස්වල් ඉල්ලගෙන නෑ විනාඩි 5-10ක් භාවනා කිරීමෙන් බෞද්ධ ජීවිතය කියලා කියන්නේ පින්නතුනි මේකත් යම් කිසි විදියකට සින්ත නොකරම ඉන්නට වඩා හොඳයි නමුත් පින්නතුනි මේට වඩා දැඩි වීර්යයකින් අපි වැඩ කරන්න ඕන සද්ධාමයේ ප්‍රයෝජන ගන්න දැඩි මහත්යක් කැපවීමක් අපි කරන්න ඕන. කය වචනේ දෙක ඉතාම හරියට සමර කර ගන්නට ඕන. බුදුහාමර දේශනා කරපු ධර්මයේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා සඳහා දැඩිසේ අපි කැප වෙන්නට ඕන. මේක පින්තුනේ සාමාන්‍ය සරල උත්සාහයකින් ප්‍රතිලාභ ලබන්න පුළුවන් කමක් නෙමෙයි මේක. මුළු ජීවිතයම ධර්මයේ ජීවිතය එකක් කර ගන්නට ඕන. දැන් අපි ධර්මයේ රකින්න අපි ඉගෙනගන්න තියෙන්නේ කොහෙද අපිට? නේද? අනිත් ඔක්කොම වගේම සාමාන්‍ය විදිහට වැඩ කළා. කොහෙද අවශ්‍ය විතරක් අපි කොටයක් ලැබුර වෙනවා. ඒකක් හොඳයි නොකර ඉන්නවට වඩා. නමුත් වෙනතුනේ එහෙම කරයි කියලා ජීවිතේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්න නම් අපේ සාමාන්‍ය ජීවිතයේදී ධර්මයක් සමග අපේකට ජීවත් වෙන්න ඕන. අපිටම කැලේ සමහර සත්තු ඉන්නවා. සමහර ගවයන් වර්ග ඉන්නවා කැලේ. දැන් අපි කියන කුළුණීමන් කියලා. මේ කුළුණීමන් වැනි සත්‍යයන් වනේන සත්‍යයන් අපි කියමු දවසට මාස දෙක දවසක් මෙයා නගරයට ගේනවා. මේ කැලේ ඉන සත්තු ගෙනල්ලා හොඳ සමයක ගැට ගහලා කන්නක් ටිකක් අඩුවෙන් දීලා කන්නක මැන්දලා තියෙනවා. එක දවසක් මාසෙකට ගේනවා. ගෙනල්ලා බැඳලා තියලා ඊළඟ දවසේ මෙයා නැවත කැලේට පිටත් කරනවා. මෙයා දරුවෝ නිසා අපි මෙයන් ඉක්මවන්න කියලා හිතාගෙන දවසට මාසෙකට දවසක් මෙහෙම කරනවා. කොහොම වෙනදනේ මාසෙකට දවස් ගානේ අවුරුදු 100ක් මේ වගේ කරනවා අපි. මේ ගවයා ඉක්මනවද? ගලේ වෙනසක් තියෙනවද? නෑ වෙනසක් නෑ වෙනතනේ. අන්නේ වගේ තමයි අපිත් වෙන්නේ. අපිත් දැන් මේක අවුරුදු 50කට ඉල්ගත්ත කියලා කියනවා. අර මාසෙකට දවස්ක් තමයි කැපෙලා තියෙන්නේ. ඉතින් ලොකු වෙනසක් නෑ අර හිතේ තියෙන ලෝකාන්තික හිම තමයි. අමනාපකන්තික හිම තමයි. ලොකු වෙනසක් වෙලා නෑ වගේ. ඒ නිසා අපි නදී සිල් ගන්න අපේ හිතේ තියෙන කැලේ හඩු වෙන්න ඕන. අපි අනිත් පැය සමග තියෙන අමනාපකම් හඩු වෙන්න ඕන. යම් දේවල් වල තියෙන ආස්තාව ලෝකම අඩු වෙනවනේ. වයස යනවත් එක්කම පිළිතුරු බොහෝ වෙලෙ දක්න ලැබෙන දේ තමයි හරියට ධර්මිය අපට අනුගමනය කරන්න බැරි වුණා නම් වයස යාමත් එක්කම කෙලෙස් ඇති වෙනවා. දැන් පොඩි කාලේ අපි හුඟක් අපිටෙන් ඉන්නේ නේද? පොඩි කාලේ අපි ගඟක් ළඟට ගියාම, මූද ළඟට ගියාම, කැලේකට ගියාම, මල්ලු වෙලකට ගියාම හරි සන්තෝෂයි නේ? වාහනේ දැක්කාම, අතේ දැක්කාම හරි සන්තෝෂයි අපි නේ? නමුත් ඒ පොඩි කාලේ කෙනෙක් සන්තෝෂු ගැන් තියෙනවද? ඈ? අර පොඩි කාලේ කෙනෙක් සන්තෝෂය ගැන හිනාවෙ හිටිය සමහර වෙලෙන් නැහනේ. දැන් මොනේ හිනාවක් ඇත්තෙම නැහැ. දැන් ලොකෝ කර්මනාපෙට මේ ඉන්නේ. කල්පනා කියන්නේ වෙනත් අපි මේ සංස්කාර කරගෙන මේවා අර හිතේ තියෙන සැලෝ නැති කරෙන්නේ කෙලස් නේ කියන්නේ. පොඩි කාලේ අපි එච්චර දේවල් අල්ලගෙන නැහැ. පොඩි කාලේ අපි ඇඳුම් අහනකොට නම් අපි ඇඳුම් වල සාපු නෑ පොඩිම කාලේ. නමුත් ටිකෙන් ටික ලොකු වෙන සාපු ආනේ වැඩි වෙනවනේ. අපේ ආසාව ටිකින් එක වැඩි වීමේ සංකේතයක් කරන්නේ. පොඩි කාලේ අපි අනිත් පැය සමග ඉතර අමාරු අපයක් නෑ. කාටරි වෙනත් එතනින් ඉවර වෙනවා ඉතින් හිතේ තියාගන්නේ. නමුත් ලොකු වෙන මේ අමනාපකම් පොඩි වරදක් කෙනෙක්ගෙන් සිද්ධ වුණත් ඇත්තටම බොහෝ කාලයක් මේ විදිහේ තියෙනවා. එතෙන් මෙතන අපේ එරෙහිව විරුද්ධව එක වචනයක් කවුරු හරි කිව්වත් මේ වචනේ අවුරුදු ගණන් අතක තියාගෙන ඉන්නවා. අවලා මට අහවල් දවසේ මෙන්න මේ වගේ වචනයක් කිව්වනේ නේද කියලා. එතෙන් මෙතේ කිව්ව කෙනා ගන්නවත් නැහැ. එයාට මතකවත් නැහැ කිව්වද ඉතින් අපි මොදර මතක තියාගෙන අරක සංස්කාර කර කර මේ දැන් මේ අතීතෙට ගියා. ඒ අතීතෙට ගිහින් ඒකත් වර්තමානයේ අරගෙන මේක හිතේට දුක් වෙනිනවා. ඉතින් අපේ හිතේ තියෙන ප්‍රසන්න භාවයේ අතුට හිතේ තියෙන සංක්‍රියාව නැති වෙන ප්‍රධානම හේතුව තමයි කුක්ලෙන් සමග තියෙන අපේ අමනාපකම. ඒ වගේ යම් දේවල් සඳහා තියෙන ආශාව. ඒ නිසා චිත්තං සද්ධම්ම සවණං කියපු ආකාරයට සද්ධර්මයේ දුස්තර දෙයක් දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ වූ සද්ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්න නම් පින්නතුනේ අපි කළ යුතු ප්‍රධාන දේ තමයි මේ ධර්ම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍යක් කියලා ගන්න සඳහන් කළා. දානමයක් පුණ්‍ය කිරියවත්තු, සීලමයක් පුණ්‍ය කිරියවත්තු, භාවනාවක් පුණ්‍ය ක්‍රියාවක් කියලා. දාන සීල භාවනාවක් කියන ත්‍රිවිධ පුණ්‍යක් කියලා ගැන දේශනා කළා. දාන කියන පින්තුන් අපි සංසකවදීවල අනිත් පැයට පරිත්‍යාග කිරීම. දානය තමයි ආර්ය මාර්ගයේ මුල්ම පියවර ඇතුළත සැලකන්නේ. අත්හැරීම පුරුදු කරන්න බැරි කෙනාට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කරන්න අපහසුයි. දැන් මේ පින්තුන් මේ පොහොයක් දවසකදී සිල් අරන් ඉන්නේ අනිත් පරිත්‍යාගයක් කළා. සමහරයිද කොහේකටවත් මේ වගේ ගෙදරින් එළියට එන්නේ නැහැ. ළමයට කතිය කරුවේ ගෙදරින් සතුට කන දෙන කෙනෙක් නැහැ, ගෙදර වහන්න කෙනෙක් නැහැ, මල්ලක කන දෙන කෙනෙක් නැහැ, අම්මා කීකේ ගෙදරටම ඉන්නේ. එළිය ආසන්නයේ මේ වගේ ඉන්නේ. දැන් මේ පින්තුන් ඊට වඩා යන්ති දිනුවක් ලබලා තියෙනවා. දවස ගානේ මේ වත්තරලේ මේ ඇවිල්ලා ඉන්නේ. මේක ලොකු දිනුවක්. හැබැයි මේ ලොකු දිනුවක් තවත් සම්වර්ධනය කරගන්න ඕන අපි. ඒ පරිත්‍යාගයෙන් ආපු අපේ ළඟට ඇතිතාක් සිල්වත් වන්නට ඕන. ඇතිතාක් මේ සීලයේ ආරක්ෂාව නැගන සිල්ගත් අය විසින් සිත වැඩෙන භාවනාවක් කරන්න ඕන. සිල්ගත් දාතර විශේෂයෙන් කතා අඩු කරලා මෛත්‍රී භාවනාව, ඒ වගේම බුද්ධාන ප්‍රතිභාවනාව ආදී භාවනාවට සමන් හිත යොදවන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිස්සන් සද්ධම කවරයි. සද්ධම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබීමත් ඉතාම දුෂ්කර දුර්ලභ දෙයක් කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. මෙන්න මේ අවස්ථාවත් වෙන තැන අපි ලබාගෙන තියෙනවා. බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා ධම්මං විරාණති පිටාචමාකා සමේව සානං සරණං පටිච්චා අභිවසින් ධර්මයේ හැර මරෙක් පියෙක් නැහැ කියලා. දිනපතා අපි දන්නවා අපේ ජීවිතවල වඩාත් උපකාර කරපු දෙන තමයි අපට අපේ අම්මයි තාත්තයි වෙන්නේ. මම පොතට පිළිසින ගත්ත දවස් ඉඳලම අපි ආමා අප වෙනින් ලොකු කැපවීමක් කරනවා. ඇතැම් විට දරුවෝ වයසට ගිහිල්ලා දෙමව්පිය දරුවෝ ගැන හුඟක් ප්‍රයා බලනවා. දරුවන්ට හුඟක් පිළිත වෙනවා අමතක දෙන්න. නමුත් එහෙම පිළිත වෙන අමතක දෙන්නට පින්නතුනේ උපරිම වශයෙන් අපට උදාහරණ පුළුවන් අනේ අපි ජීවිතේ හරියට කරගන්න. අවුරුදු 50කට උපරිම වශයෙන් අවුරුදු 30ක් අපට ලැබුණා කරේ. නමුත් පින්නතුනේ ධර්මයෙන් අපට ලැබෙන හැකවරණය. ධර්මයෙන් තුලින් අපට ලැබෙන ආරක්ෂාව මෙලොව විතරක් නෙවෙයි. ඇතැම් විට ආත්ම භාව 100 ගානකට මේ ධර්මයෙන් ලැබෙන රැකවරණ අපට හේතු වෙනවා. ඒ නිසා තමයි සඳහන් කරන්නේ ධම්මෝ හරිය රක්ෂති ධම්මචාරින් කියලා. ධර්මය රකින්න තැනක් කා ධම්ම විසින් ආරක්ෂා කරනවා කියලා. ධර්මය අනුසිකින ආරක්ෂා කරනවා නම් ඒ තැනක් කා ධර්ම විසින් ආරක්ෂා කරනවා. මෙන්න මේ පාඩේ පිනුතුන අපි හොඳට තීරණ ගත යුතු පාඩයක්. දැන් බොහෝ දෙනාට හිතන් ඉන්නේ ධර්මය අපි ආරක්ෂා කරනවා නම් එහෙනම් අපි ලෙඩ වෙන එකක් නැහැ, මහලු වෙන එකක් නැහැ, අපි අතපය සුවල් වෙන එකක් නැහැ නේද කියලා නේ. දැන් මේක තමයි බොහෝ දෙනා හිතන්නේ ධර්මය ආරක්ෂා කියලා. පින්නති මතක තියාගන්න ධර්මය රැක්කත් පිළිගත්තත් වයසට යන එක වයසට නොගිලින්නේ නැහැ. වයසට යනවා. ලෙඩ වෙන කාලෙට ලෙඩ වෙනවා. ධර්මය රකින්න කෙනෙක් ලෙඩ වෙනවා, ධර්මය නොරකින්න කෙනෙක් ලෙඩ වෙනවා. පින්නතුනි ධර්මයෙන් අපට ලැබෙන ආරක්ෂාව මේ භෞතික ශරීරයෙන් ලැබෙන ආරක්ෂාවක් නෙවෙයි. ඊට වඩා වැදගත් ආරක්ෂාවක් අපට ලැබෙන්නේ ධම්මෝහය රැකගැනීමේ ධර්මචාරය කියලා කියන පින්නතුනි අපේ හිතයි මේ රැකවරණය දෙන්නේ. අපේ හිත දුගතිගාමී සත්‍යයටපත් නොවන ආකාරයට හිත දුගතියේ පිහිටවන ආරක්ෂාවයි ධර්මයෙන් අපට ලබා දෙන ආරක්ෂාව. ඒ ආරක්ෂාව පින්නතුනි අර භෞතික දේවල් වලින් කරන ආරක්ෂාවට වඩා බොහොම වටිනවා. ඒ නිසා අපට වටින්නේ මෙන්න මේ ආරක්ෂාවයි. මේ ආරක්ෂාව යම් කෙනෙක් සලසා ගත්තා නම් ඔහු අනිත් දේවල් ගැන ඉතර අපේක්ෂාවක් නැහැ. ඔහු විහිිත ගැන ලොකු විශ්වාසකින් ඔහු දන්නව ඔහු දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. මේ ආරක්ෂාව හරියට අවබෝධ කරගන්න බැරි වෙච්ච හැම තමයි වෙන වෙන දේවල් වල ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්නේ. දැන් මේ පින්න තුන හරැති බිම්බිසාරයි මාගෙන බුදුරජාණන් වහන්සේ කාලයේදී බොහොම දෙන්නේ රජ කෙනෙක්. බිම්බිසාරයි තුමා තමයි බුදුහාමුදුරන්ට පළවෙනි ආරාම පූජාව කළේ. වේළුවනාරාමයේ පූජා කළේ. වේළුවනාරාමයේ පූජා කළ ප්‍රථම ආරාම පූජාව කිරීමේ ගෞරවයෙන් විකරගත් මේ බිම්බිසාරයි තුමා පින්න තුනේ ජීවිතයේ අවසාන කාලයේ බොහෝ දුක් විඳලා බොහෝ දුක් විඳලා මරණයට පත් වෙනුනේ. මේ දුක් විඳින කාලෙක පින්නතුනි බුදුහාමුදුරු රජතුමා බලන් ගියේ නේ. දැන් මුල්ම ආරාම පූජාව කරමු වෙනා බලන්න බුදුහාමුදුරු ගියේ නේ. එනකොට හිතන්න පුළුවන් බලන්න මේ මෙච්චර මේ උදව්වක් කළා බුදුහාමුදුරු ගියේ නැති අය කියලා. ඒ වගේම බිම්බිසාර රජතුමා බුදුහාමුදුරු දකින්න ඕනේ කියලා වඩින්නේ කියලා ආරාධනා කළේ නැහැ. දැන් කාලේ නම් පන්සලක් කියන පූජා කරවලින් ඒ පූජා කරපුවායි බලාපොරොත්තු වෙනවා නේද අන්තිම කාලෙයි. පිරිත් කියයි අනිවාර්යයෙන්ම ආන්දර වෙන්න ඕනේ මෙච්චර පන්සලක පූජා කරලා තියෙනවා ඒ කියන බලාපොරොත්තු වෙන්නේ නේ. නමුත් වෙනතේ බිම්බිසාර රජතුමා ඈත ඉඳගෙන බුදුහාමුදුරු ඈත විජිකුර පරවතේ සක්මන් කරන දිහා බලපර රජතුමා සක්මන් කරමින් බොහොම දැහැම සිතුවිලි සහිතව හිටියා. රජතුමා සෝවාන් හිටිය කෙනෙක්. ඒ නිසා රජතුමා නැවත බුදුහාමුදුරු හමු වෙන්න ඕන බණ අහන්න ඕන කියලා අමුතු කතාවක් කිව්වේ නැහැ. ඔහුගේ සිය බල ප්‍රසාදයක් තිබුණ ඔහුට අනේ සුගති අනිවාර්යයි. ඔව් අන්න ඒ තමයි ලබා ගන්නා වූ ධර්ම ප්‍රතිලාභය ගැන හිතමින් බලවත් සතුටකින් තමයි කාර්ය ගත කරන්නේ. ඒ නිසා වෙනතන මෙන්න මේ අවබෝධය ලැබීමත් සමගම මේකයි ස්වභාවය. එතන මෙන්න මේ ධර්මයේ තුලින් මේ අවබෝධය ලබා ගන්න බැරි වෙච්ච හැය තමයි වෙන වෙන ආරක්ෂාවක් හොයා ගිහිල්ලා විශේෂයෙන් මරණාසන්න වෙනකොට බොහොම කලබලයටපත් වෙනවා. ඒ නිසා වෙනතන අපේට ප්‍රධාන වශයෙන් කරියොත් අපේ සිත අපි නැකරන්නේ. මේක තමයි අපිට අමාරුම දේ. ඒ වගේම අපි ඉන්න තින අපේ මනස ශරීරයේ සකස් වෙච්ච ස්වභාවය ගැන අපි නුඹින් දකින්නට ඕන. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක්ම ධර්ම දේශනා කළේ සමාන්ත තමම හඳුනා ගන්න උත්සාහ කිරීම. දැන් බොහෝ විට අපි නොඑක් විදිහේ විද්‍යාන් භාෂාවන් සාහිත්‍ය ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නේ බාහිර දේ පිළිබඳව. බාහිර ලෝකය ගැන ඉගෙන ගන්නවා අපි. ඒ රටවල් කොහමද හැදලා තියෙන්නේ ග්‍රහ ලෝක කොහමද? මූද කොහමද? සත්‍යම් කොහමද? පැලෑටි කොහමද? ශාක කොහමද? මේව තමයි අපි ඉගෙන ගන්නේ. නමස් කියන කෙනා මතක තියාගන්න බුදුහාඳුරන්ගේ දහම තුලින් අපට උගන්වන්නේ කුමක් ගැනද? බුදුදහමේ එක්තරා සංකල්පයක් තියෙනවා ධම්මාදාස කියලා සංකල්පයක්. කිනුතුනේ ආදාස කියලා කියන්නේ කන්නාඩියට. ධර්මයේ උපමා කරලා තියෙන කන්නාඩියකට. දැන් අපි කන්නාඩිය භාවිත කරන්නේ මොකටද? අපේ මොන බලන්නේ අපේ රූපය කොහොමද කියලා බලන්නේ අනුපාතකම් බලන්නේ. ධර්මයක් පිනුති නම් මේ වගේ දෙයක්. ධර්මිය අපි පාවිච්චි කරන්නේ කන්නාඩියක් වගේ. ධර්ම ශ්‍රවණය කරන කියන්නේ ඒ කන්නාඩිය පිට ගැනීමක් වගේ නතරකන්න. කන්නාඩියෙන් දූවිලි ටික පේනාන වගේ ධර්මයක් අනේක. එතකොට කන්නාඩිය ඉදිරියට ගියම අපිට පහදිලා පේනවා අපේ ළඟ තියෙන අනුපාතකම් මොනවද කියලා. අන්නේ වගේ පින්නතුනි ධර්මයේ නැමැති කණ්ණාඩි තුලින් අපේ ජීවිතය බලනකොට අපට පේනවා අපේ ජීවිතයේ සත්‍යය තියෙන කොහොමද කියලා. සාමාන්‍ය කණ්ණාඩියක් ළඟට යන කෙනාට මේ භෞතික ශරීරය විතරයි පේන්නේ. නමුත් ධර්ම අවබෝධය සහිතව මේ යන ධර්මයේ නැමැති කණ්ණාඩිය තුලින් අපට භෞතික ශරීරය විතරක් නෙවෙයි අපට පේනවා මේ මනුස්ස ජීවිතය කියන කෙන කොටස් පහක එකතුවක් වෙනවා. කොටස් පහක එකතුවක් මේ මිනිස් ජීවිතය කියලා කියන්නේ කෙටියෙන් කියනවා නම් පිට කය දෙක විස්තරාත්මකව කියනවා නම් මේ කයට අමතරව කොටස් තව හතරක් තියෙනවා. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. බාහිරින් පෙනෙන භෞතික ශරීරයක් තියෙනවා. ඒ ශරීරයට ලැබෙනා වූ දැනෙනා වූ කැමතු උපේක්ෂාදී වේදනා තියෙනවා. ඒ වගේම ඒ ශරීරයේ ආස්තිකව තියෙන සංඥා කියන හඳුනා ගැනීම, සංස්කාර කියන්නේ චේතනා කුසල අකුසල කර්ම ශක්තිය රැස් කර ගැනීමක් තියෙනවා. ඒ වගේම විඥාන කියන්නේ පිටක් වෙන බොහොම අතිමත් දෙයක් අපිට තියෙන විඥානය කියන්නේ. මේ විඥානය තුළින් තමයි පිටුතුනි ලෝකයේ දේවල් අපට ඇත්ත වශයෙන් නිර්මාණය කළ දෙයක් තියෙනවා. ඒ තමයි අපුරුම දෙයක්. ඇතමිට මේට අවුරුදු 30 ගානකට කලින් සිදුවෙච්ච දෙයක් එහෙම සිදුවෙන අවස්ථාවක්. නමුත් ඉතින් ඒක නැවත ස්මරණය කළා දැන් සිදුවෙන දෙයක් වගේ තේරෙනවා මේක. ඇතමිට මේට අවුරුදු 30 ගානකට කලින් වෙච්ච දෙයක් නැවත ඒක ඉතින්ම පේනවා මේ දැන් සිදුවෙන දෙයක් වගේ. මේක හිතේ හැටි. ඒ වගේම ඇතමිට චිත්‍රපටියක් බලනවා කියලා අපි කියන්නේ තෙලවෙන රූප වශයෙන් අපිට පේන චිත්‍රපටියක. දැන් චිත්‍රපට ශාලාවකදී කියලා චිත්‍රපටියක් බලනකොට අපිට පේන මේ අපි බලන බිත්ති රූප වැටෙනවා වගේ පේන කඩකුත් පේනවා. නමුත් කැමරාවලින්ම රූප තියෙනවද? පින්න පින්න අර එක ළඟ සමීප ගියම රූප ටිකක් වේගෙන් කරකවනකොට තමයි අර සමන රූප තියෙන්නේ, වැටෙන්නේ. එතන අපේ හිත ලෙසින් නිර්මාණය කළ දෙනවා මේ තර රූපයේ කෙනෙක් ඉන්නවා කියලා අපේ සිත මොනා කළා තියෙන්නේ. මෙන්න මේ වගේ පින්න තුනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ පින්නතුනි යථාර්ථ වශයෙන් තියෙනවා මේ තේන අපට කිමුණට. නමුත් මේක සම්පූර්ණයෙන්ම ඊට වඩා වෙනස් දෙයක්. අපි යම්කාක අපේ ජීවිතයේ සැප දුක් ආදී කියලා දැන් හින්දනම් අපි අපේ ජීවිතයේ යම්කාක අධ්‍යක්ෂින් සමුදායක් ලබා ගත්තනම් අපි දැන ගහන්නේ බගබාන්න කියලා රැස් කර ගත්තනම් මේ සියලුම දේවල් පින්නතුනි මේ ස්කන්ධ පංචකේ හැර වෙන දෙයක් නෑ. අපේ සමස්ත ජීවිතේ නයි මේක. නමුත් මෙන්න මේ පහ විතරයි අපිට තියෙන්නේ. නමුත් මේ පහ විතර වුණාට අපිට වෙන වෙන හැඩ වෙනස් කළා අපිව මුලා කළා තියෙනවා. හරියට උදාහරණයක් විදිහට කිව්වොතින් අපි කියමු එක්තරා ස්ථානයක තියෙන ලොකු මැටි ගොඩක්. යාපිත මහා මාර්ගයක මිනිසු විතර යන මහා මාර්ගයක තියෙන මැටි ගොඩක් තියෙනවා. මේ මැටි ගොඩ ගෙරි අපේ කිසිම ආසාවක් නැහැ. අපි මේ මැටි ගොඩ දෙස බලන්නේවත් නැහැ. යම් කිසි නුවණැති කෙනෙක් කියනවා මම කොහොම හරි මිනිසු ටික මේ මැටි ගොඩට අල්ලලා ගන්නවා. මම කොහොම හරි මිනිස්සු මේ මැටි ගොඩට ආසා ඇති කරනවා කියලා මෙයා මොකද කරන්නේ? අර මැටි ගොඩෙන් ටිකක් ගන්නවා. අර මැටි ගොඩෙන් මැටි ටිකක් අරගෙන වතුරත් එක්ක මිශ්‍ර කරලා මේකෙදි රූප හදනවා. රූප හදලා ඒ රූප පුච්චලා වේලලා මේක ලස්සන පාට ගාලා වළං හදනවා, සත්තුන් රූප හදනවා, පිළිම හදනවා, මරු කෝච්චි හදනවා, මරු වර්ග හදනවා. මේ හදන්නේ මොනවා වෙන්ද? ඔවර මැටි ගොඩෙන් පස්සුනේ මේ හදන්නේ. මේව හදලා මේ මැටි ගොඩ ළඟම ඉස්සරහා ලෑලි ගහලා තියලා තියෙනවා. දැන් අපිට මොකද වෙන්නේ? අපි ඉස්සර පැත්තවත් ගන්නේ නැහනේ. දැන් මම මොකද කරන්නේ? දැන් ටිකක් බලනවා. අපි ඉස්සර වේගෙන් එතනින් ගිය දැන් වාහනයක් ටිකක් නතර කළා. අපි අහන මේ වරන් අපිට ගන්න පුළුවන්ද? මේ බාණ්ඩ අපිට ගන්න පුළුවන්ද කියලා දැන් අහනවා. නිකන් මේ සල්ලි දීලාම දැන් ගන්න. අරගෙන සමහර අය මල් පෝච්චි කියලා ඔළුවේ තියාගෙන යනවා. සමහර අය කල කියලා ඔළුවේ තියාගෙන යනවා. සමහර අය වළං කියලා ඔළුවේ තියාගෙන යනවා. සමහර අය සිංහය කියලා ඔළුවේ තියාගෙන යනවා. වරන් දැන් අහුණා. ඊට පස්සේ මේ වරන් කියලා ගෙදර ලස්සනට තියලා තියෙනවා. ළමයි මේව කුඩු කරද්දි මොකද වෙන්නේ? කොන්න කේන්ති ගන්නවා. ළමයිට බහිනු ගහනවා. අවබෝධ pore කරගෙන යනවා කියලා කොහමද? පොරාට ගහන පොරා මරන්න පුළුවන් නම් මරන. බලන්න වෙනතුනි. අර මැටි ගොඩට අර පස් ගොඩට ආසන කරපු අපි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අර ඒකින් හදපු දේවල් කර පාට වෙනස් කළ හැඩේ වෙනස් කළ හැදුවට පස්සේ අපි මේවට ආසන කරනවා. අපි මේ තුලින් කෙලෙස් ඇති කරගන්නවා. අපේ හිතේ තියෙන චර සංවරය මේ තුලින් නැති කරගන්නවා. පින්නතුනි අපේ සමස්ත ජීවිතයම මේ වගේ. සැබෑලිටම අර පස් ගොඩ වගේ අපේ ජීවිතේ තියෙන මෙන්න මේ ස්කන්ධ පංචකයක් විතරයි තියෙන්නේ. මේ ස්කන්ධ පංචකයේ විවිධ විදි නිර්මාණ කරනවා බාහිරින්. ලක්ෂණ දෙකේ හැඩය වෙනස් කර කර පාට වෙනස් කර කර පෙන්වනවා. පෙන්වුවට පස්සේ අපි මේවට රැවටෙනවා, මුලා වෙනවා. මේ මුලා වෙච්ච දේට අපි ආශා කරනවා. ආශා වීම තුළින් ආශා වෙච්ච ප්‍රමාණයට දුක හටගන්නවා. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ ස්කන්ධ පංචකයේ තේරුම් ගත්තනම් ඔහු දුක තේරුම් ගත්තා වෙනවා. මේ ස්කන්ධ පංචකය උපාදාන කරගත්තොතින් මම මගේ වචෙන් තෘෂ්ණා දුස්ති මානසෙන් ගත්තොතින් තමයි දුක කියලා කියන්නේ. සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා බුදුහාම දේශනා කළා. දුකෙන් නිදහස් වීම මාර්ග නෑ. දුකෙන් නිදහස් වීමේ කරදර කම්පට වලින් නිදහස් වීමේ වෙන කෙටි මාර්ග නෑ. ධනෙ වැඩිපුර ගණන් කරගෙන තිබුණා කියලා සැප ලැබෙන්නේ නෑ. දූ දරුවෝ හොඳට ඉගෙන ගියාගෙන දූ දරුවෝ හුඟක් පිටියන් කියලා සතුටක් ලැබෙන්නේ නෑ. දුක නෙමෙයි. රක්ෂණය දාලා කිව්ුණා කියලා සැපද නැහැ. රක්ෂණය හැම වෙලේ තමයි මිලියන කට්ටේ සමහර විට. ජීවිත රක්ෂණය හැම වෙන්නේ. අපි ලක්ෂණ මන්දිරවල ඉතාම සුවපත් යහන් වල ඉඳී නිදී ගත්තත් පිණිසුනේ. අපි සැප විඳිනවා කියලා හිතුවම මතක තියාගන්න සැපයි තමයි අපේ සැප නෙවෙයි විඳලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න සැප නිමීමේ මාර්ගය. තමන් තීරු ගන්න තමන් සකස් වෙලා තියෙන මෙන්න මේ කොටස් පහ ගැටුවකින් මේ කොටස් පහ විවිධ නිර්මාණ වලින් අප ඉදිරියට ගේනවා. හරියට දැන් අර සමහර අය ඉන්නවා චරිත කීපයක් රඟපානයි. එක්කිනම් චරිත කීපයක් රඟපානවානේ. චරිත පහක්, චරිත හතක්, චරිත අටක් දැන් ඉදිරියට එන්න ගන්නවා. එක පුද්ගලයෙක් චරිත හතක් රඟපාන. මූණ වෙනස් කර කර තොප්පි දාලා ඇඳුම් මොස්තර වලින් වෙනස් වෙරි යනවා. මේ එකම පුද්ගලයෙන්නේ. අඬ වෙනස් කර කර එනවා. අන්නේ වගේ පින්තුනි අපය වෙද්දී නොයේ විදිහේ ප්‍රතිරූප වලින් මේ එන්නේ මොනවද? සැබැලස මෙන්න සතර මහා භූත රූපෙ එන්නේ. සුතුනි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා භූත රූප හැඩේ වෙනස් වේවේ, වර්ණේ වෙනස් වේවේ වෙනවා. අනිත් පැත්තට ගත්තොත් මේ සියල්ලක්ම ස්කන්ධ පංචකය මේ තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ කොටස් පහ තමයි මේ පිළිමදව තියෙන අනවබෝධයෙන් අපි උමුලා කරන්නේ. යම් කිසි කෙනෙක් සැබෑලෙසම මේ පහ මැනවින් අවබෝධ කරගත්තා නම් මේ පහට තියෙන ආසාව දුරු කරගත්තා නම් සමා දුරු කරගත්තේ මොකද්ද? සැබෑලෙතුන සමා දුකයි දුරු කරගත්තේ. මේ පා සැබෑලෙත ප්‍රත්‍යක්ෂ කරගත්ත නම් තමන්ට මේ දුක් කියන්නේ නැහැ. සමේකට තම ඥාතියන් මැරෙනකොට තමන් දුක් වෙන්නේ නැහැ. කෙනෙක් මේ ගියාම ඔහුගේ අවසන් කඩුවට ඒක කරනවා. කලාර සමා ගන්නවා මේ සතර මහා භූත රූපයන් හැදිච්ච මේ විඤ්ඤාණයත් එක්ක දෙයක මේ ස්වභාවයට මේ පත්තුලි මේ කමුදලියක් නෙමෙයි. ඒ වගේම ලෙඩ දුක් වලට පත්තුනට ගන්න මේ අනාත්මකමයි යුක්ත දෙයකට මේ ලෙඩ උනේ. මේ ශරීරයේ ස්වභාවයෙන්ම හැටි ලෙඩ වෙන දෙයක් මේක. නමුත් අපිට මොකද උනේ අපේ තියෙන අනවකුව නිසා අපි මේ ශරීරය මගේ කරගෙන ඉන්නේ. හරියට විරාපත් වෙන කොළ හැලෙන ගහක් ළඟට ගිහලා අපි ගහ බදා ගන්නවා. ගහ බදාගෙන අපි කියන ගහේ කොළ හැලෙනකොට ආනනවා අපිනේ. ගහේ ගෙඩි වැටෙනකොට ආනනවා. ගහේ අතු තැරෙනකොට විරාපත් වෙනකොට අපි ආනනවා වැඩපෙන්. අන්න ඒ වගේම අපි නඳුනේ මේ ශරීරය ගැන. මේ ශරීරයේ මුල් අවස්ථාවේදී මාගේ කුසියේ කලලේ හැටින්ට මුල් අවස්ථාවේ මේක හිතක් තිබුණේ නැහැ. පස්සේ කර්මාරූප මෙතන හිතාවා. හිතාවට පස්සේ මොකක්ද උනේ අපි මේක මගේ කරගත්තා. එකෙන් ටික වරමින් මේ ශරීරය මගේ කරගෙන දැන් මේක කවුරු හරි ගහනකොට මට කිව්වේ කියලා කියන්නේ. මේකට වේදනාවක් ඇති වුණාම මට වේදනාවක් ඇති වුණා අයියෝ කියලා කෑ ගන්නවා. මොකද මේ කරන්නේ? තමන්ට සැබෑ සමායික නොවන දෙයක් තමාගේ කරගෙන මේක තියෙන දුක්ක මගේ කරගෙන තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අපේ සැබෑම ජීවිතයේ මේ දුකෙන් නිදහස් වීම අපේක්ෂා කරනවා නම් මෙන්න මේ යථාර්ථය අපිට අවබෝධ කරගati යුතුයි. මේ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනාට තමයි දුක් නොවීන පුළුවන්කම තියෙන්නේ. මේ අවබෝධය ලබා ගත්ත කෙනාට තමයි අනාගතේ නොහඬයින් පුළුවන්කම තියෙන්නේ. නැත්නම් අර නෝකව කටි. කොච්චර දන් දුන්න කඩන වෙනවා. ඇකැමිට වාර 100 ගානක් ඉල්ලන හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. ළම ඥාති මිය ගියොත් ඉන්නේ අවබෝධයේ නැත්නම් අනනොය. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ මෙන්න මේ අවබෝධය ළමා කියලා අනාගතේ නොහඬා ඉන්න පුළුවන් විදිහේ මානසික ශක්තියක් ඇති කරන ධර්ම බුදුදහම කියලා කියන්නේ. අපි කල්පනා කරලා බලන්න පින්නතුනි අපට ඒ හැකියාව තියෙනවද කියලා. අනාගතයේ සමිච්ඡා ඥාතියෙක් මැරෙනකොට මියගිය පාස්කාගේදී අපට නොහඬයින පුළුවන්ද? අපේ සමිච්ඡා ඥාතියෙක් ඉතාම ගැඩි රෝගාබාධයකට පත් වෙච්ච අවස්ථාවකදී අපට ශෝක නොවෙන්න පුළුවන්ද? ඒ වගේම තමන්ට තියෙන මේ ලක්ෂණ ශාරීරික ටිකෙන් ටික මැස්සට ගිහින් දිราපත් වෙන අවස්ථාවේදී මේ ශරීරය ගැන ශෝක නොකර ඉන්න පුළුවන්ද? ඊට සමාන අල්පියාම සිහි කරගෙන ඉන්න නිතර මේ වළෝනේ ළඟින් තෝරන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ව්‍යාධි ධම්මෝ ව්‍යාධින් අනතීතෝ ඥාපින්හන් පස්සේ තත්කම් අපි හැම වෙලේම හිතර මෙන්න එක යුතු කාරණයක් තියෙනවා. මොකද කාරණය? ලෙඩ වෙන කෙනෙක් ඉනවා නිතර මෙන්න කරන්නේ කියලා දේශනා කරා. ලෙඩ වීම ඉක්මවපු කෙනෙක් කියන එක නිතර මෙන්න කරන්නේ කියලා දේශනා කළා. අපි හන්තන නිතරම හැම වෙලාවම මතක තියාගන්න ඒ කරන්නේ. පින්නදෙන් මෙහෙම අනුපාස්නාවක් තිබෙද්දී කවුරු හරි කෙනෙක් අපේච්චෙක් එකට ඉන්න කෙනෙක් අසනේ කනෝතින්. ඇතැම් ලොකු වාසනාවක් ඇති වුණොතින් අපි මොකද කියන්නේ? අපි කියන මම නම් කිව්වේ නෑ එහෙම දැක් වෙයි කියලා නේ. සමහර අය කියන මම නම් තුන් දිතකින්වත් කිව්වේ නෑ මෙයාට මේ වගේ අසනේ දැක් වෙයි කියලා. නේද? එහෙම නේද අපි කියන්නේ නේ? එතකොට මෙයා මොකද මේ කියන්නේ ඇත්තෙන්ම? නැත් බුදුහාමුදුරුවෝ මෙහි දේශනා කළේ තියෙන නිතර මේක මෙන්න ගහන අනාගත ලෙඩ වෙනවා කියන එක. ලෙඩ වුණාම අපි කියන මොකද්ද? මන්න තුන්හිතකින් වත් කියුවේ නෑ මෙයා ලෙඩ වේදෝ කියලා. දැන් මොකද්ද මේ කියන්නේ? මෙයා තුන්හිතකින් වත් බුදුහාමුදුරුවෝ බණ අහලත් නෑ. ඒ ආපු කන තුන්හිතකින් වත් පිළිපැදර නෑ. හොඳට මතක තියාගන්න. බුදුහාර දේශනා කරන මරණ ධම්මෝ මේ මරණ අරතීතෝටි අභින්නම් පච්චේකිතම් බං. මරණ කෙනෙක් බව නිතර මෙනෙහි කරන්න මරණින් නොයෙක්මව කෙනෙක් කියලා නිතර මෙනෙහි කරන්න ඇති කියලා බුදුහාමුදුරුවෝ අපි අපේ සාරණගේ සාස්ත්‍රවලින් මෙහෙම දේශනාවක් කරලා තියෙනවා. එහෙම දේශනාවක් කළේ කෙනෙක් අපි ඇත්තමද දන්නේ නැහැ දැනගත්තත් මේක පිළිපදින්නේ නැහැ අපි නොපිළිපදලා අපේ සමීතම ඥාතියේ ළඟම ඥාතියෙක් නිය ගියොත් අපි මොකද කියන්නේ? ඇත්තමද වයිසෙන් අනු කෙනෙක් නිය ගියොත් අපි කෑ ගන්න ඔළුව යද්දක ගන්න පොළවේ ගෙනව නේද? මරණිය ඔත වෙනකොටම කෑ ගන්න මාවත් තරන් යන්නේ කියලා නේද? කොහොම? මරණයට පස් වුණාම දැන් මේක අඬන වැඩ වෙන මන් නම් තුන් හිතකින් වටේ දුවේ නැහැ කියන මරණයක් වෙයි කියලා. ඒත් මොකද කියන්නේ? ඒත් කියන්නේ තුන් හිතකින්වත් බුදුහාමරගේ අනුපාස්නාව ගණන් අරගෙනවත් නැහැ. ඒකයි මේ කියන්නේ. වෙන කිසිම දෙයක් නෙවෙයි. පින්නතුනි මෙවැනි පැහැදිලි දහමක් බුදුහාමුදුරුවෝ දේශනා කළ තිබෙද්දී අපි ඒක නොවතා, අපි ඒක නොපිළිපැද අපි ජීවිතයේ දිනපතාම දුකෙන් ඉන්නනම් පින්නතුනි අපට ඊට වඩා අවස්ථාවක් නැහැ. ඊට වඩා අපේ ජීවිතවල අපහසුයක් නැහැ. දුකෙන් නිදහස් වීමේ තාම ක්‍රමානුකූල මාවතක් උන්වහන්සේ දේශනා කළ තියෙනවා. මේ අවබෝධය බුදුහමරට නිකන් ලැබෙන අවබෝධයක් නෙවෙයි. අති දීර්ඝ කාලයක් ඇස්සිස්මත් ලේදන් දීලා පාරමිතා පුරන විශාල කැපවීමක් කළා. මේ අවසානාත්ම භාවයේ පුරාවෘතු හය දුස්තර ක්‍රියා කළා. දවසට එක හාල්ලයට එක ප්‍රමාණය ආහාර අනුභව කළ ඉදිමින් ලොකු කැපවීමක් කළා ලබා ගන්නව අවබෝධයක් මේක. මේ අවබෝධය සියල්ලක්ම ලබන අපට අනාවරණය කරගන්න දෙයක් නැහැ. හරියට බෙහෙත් වට්ටෝරුවක් වල දුන්නා වගේ දීලා තියෙන අපට බෙහෙත් ටික හොයලා දීලා තියෙනවා. වට්ටෝරුවක් කියලා දීලා බෙහෙත් ටිකක් හොයලා දීලා තියෙන දුරහාඳුර. අපිට ඒ ටික පානය කරන් විතරයි තියෙන්නේ පින්නතුනි. අපි ඒක පානය නොකර අපි දුක් විඳිනවා නම් පින්නතුනි. අපි කොච්චර බුද්ධිමත් කියලා හිතුවත් අපි කොච්චර නොනැති කියලා හිතුවත් පින්නතුනි හැමරැස්සම අපි නොනැති නෑ. අපට ලස්සනට අපේ ගේම් එකට හැදුවකින් අපි කියන්නේ යා හොඳ බුද්ධිමත් කෙනෙක් කියන්නේ. හොඳට උපාධියක් එහෙම ගත්තොත්ින් විශ්වවිද්‍යාලේ ගියොත්ින් අපි කියන්නේ හරියම උගත් කෙනෙක්, හරියම බුද්ධිමත් කෙනෙක් කියලා. ඉහළ රැකියාවක් කරනවා නම් සිවිල් සේවයාදී ඉහළ රැකියාවක් කරනවා නම් අපි කියන්නේ යා හරියම බුද්ධිමත් කෙනෙක්. දැන් ඉගෙනම රැකියාවක් කරන්නේ රජයේ වාහනකුත් සම්බලේ යාර කියන එක අපි කියනෝනේ. වෙනදෙන මාතක කියන්නේ මේ කොයි තරම් වරක් ප්‍රසාද ලැබුවත්, කොයි තරම් උගත්කම් ලැබුවත් විශ්වවිද්‍යාල කිහිපයකින් අපි උපාධි ගත්තත් ලෝකයේ හැමදෙනම කියලා කියන්නේ මෙන්න මේ දුක ඇති වෙන අවබෝධය පිළිබඳව අපට පැහැදිලි අවබෝධයක් නැත්නම් මේ මාහත්‍ය අපි නොගිහිල්ල නම් ඉන්නේ පින්නතුනි මතක තියාගන්න කැපෑලෙන් තමයි අපි ජීවිතයේ අරමාර්ථයක් අපි ලබා ගන්න නැහැ. කැපෑලෙන් තමයි ජීවිතෙන් වැඩ අරගෙන නැහැ. ඒ නිසා කැපෑලෙන් තමයි ජීවිතෙන් වැඩ ගන්නවා වන්නේ කැබැලේ සමයේ සම්බුද්ධ උත්පාද කාලෙම ප්‍රයෝජන ගන්නා වෙන්නේ අපි කියන තේ කැබැලේ සමයේ ධර්ම තේරුම් අරගෙන ඒ ධර්ම අපේ ජීවිත වලට අපි සම්බන්ධ කරගන්න ඕනේ. ඒ නිසා අපිට නොයෙක් විදිහේ ජීවිතේ වැඩපළ තියෙන පුළුවන්. ජීවිතේ වැඩ රාජකාරී තියෙන පුළුවන්. දූතරමේ කටයුතු තියෙන පුළුවන්. නමුත් වෙනතුනේ මේ මොනවා කරත් බැරි වෙලාවත් අපි මරණය පස්සේ දුකට ගාමි වෙනවා කින්. ඒ කාටවත් පුළුවන් කමක් නැහැ. ඇත්තට කල්ප ගානකටත් අපි උඩට ගන්න. ඒ නිසා දරුවන්ගේ යුතුයම්ික කරන ගමන් මතක තියාගෙන සමන්ගේ සතර ගමනට පිටිට වෙන කුසල ගමන් සිදු කරගන්න. සම්මා දිට්ඨියක් ඇති කරගන්න ධර්මයේ තුලින් නිවැරදි දැක්මක් ජීවිතය ඇති කරගන්න. ඉතාම බුද්ධිමත් ලෙස ජීවිත ගත කරන්න. ධර්මයේ සමන්ගේ ජීවිතයේ අංගයක් කරගන්න. කොහෙදාට විතරක් නෙමෙයි හැමදාම දන් දෙන එක, සිල් රැකෙන එක, භාවනා කරන එක ඔන්න ගහම් කරුණු අහන එක දිනපතාම දිනචරියාවේ කාංගයක් කරගන්න. අනිත් අය සමග තියෙන අමනාපකම් අඩු කර ගැනීම තමන්ගේ ජීවිතයක අංගයක් කරගන්න. දිනපතාම ටිකෙන් ටික යම් යම් දේවල් තියෙන සමාධියන ආසාව අඩු කරගන්න. මේක තමයි පින්නතුනේ නිදහස් වීමේ, දුකෙන් නිදහස් වීමේ මාර්ගය. ඒ නිසා මේ කරුණ අපි ඉතාම සරල දෙයක් ඉඳන් කිච්චෝ මනුස්ස කටිලාගෝ කියන තැන ඉඳන් මනුස්සාත්ම භාවයේ දුක්තර අපි ලබා ගත්තා. ඒ ලබා ගන්නා දුක්තර මනුස්සාත්ම භාවයේ දුකත් අපි ගෙන යන අතරේදී ආචාරයෙන් අපි ලබලා තියෙනවා. කිච්චෝ බුද්ධහනං උපාදෝ කියපු ආකාරයේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් අපි ලබාගෙන තියෙන්නේ. ඒ නිසා මනුස්සාත්ම භාවයෙන් සත්‍ධර්මයෙන් දුර්ලභ බුද්ධෝත්පාද කාලයෙන් අපි වඩ වඩාත් ප්‍රයෝජන ගන්නට ඔබ අප හැම දෙනාම උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ත්‍රිවිධාත්මී ආශිර්වාදයෙන් මේ සිදු කරන්නා වූ පින්කම ආනිසංසයෙන් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාතර සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින මේ පින්තුන් බොහෝ වේලාවක් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණා. පිළිත් පරිසිත කරන ධර්ම ශ්‍රවණයෙන් පින්කම ආදර්ශයක් මේ දෙකලින් පින්කම ආනිසංසයෙන් ඔබ අප හැම දිනම නමින් වීතිය යම් තාක්ෂණ මිත්‍රාදීන් පින් බලාපොරොත්තු වෙමින් වෙත්නම් ඒ සියලුම ඥාතිවරු මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාගේම කරලෝ ජීවිත සුගතිගාමී වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේගේ ඥාතිවරු සියපත් කරගෙන යට කුණ අනුමෝදනා කරවමු. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා කුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා කුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා කුන්තු ඥාතයෝ ක්‍රත්කරගත් මේ සීලම පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍ය ඵලයේ හේතුවෙන් සම්රාජිත දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රටේ සම්බුදු ශාසනයක් බොහෝ කාලයක් පමණ ආරක්ෂා කර දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අප ජීවිතයත් පින් අනුමෝදක කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශණ්ඨාච බුම්මත්තා දේවානාගාමහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශණ්ඨාච බුම්මත්තා දේවානාගාමහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන් සුතං සදා. රැස්කරගත් මේ සීලම පුණ්‍ය ධර්මයන් අපට ආරවාසී ස්වාමීන් වහන්සේට අනුමෝදක කරමු. රැස්කරගත් මේ සීලම පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංසයෙන් ආශිර්වාදයෙන් මේ පින්තුන්ට අවවාද අනුශාසනා කරන ධර්මපදයේ දුක්ඛාංගයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට මේ පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංසයෙන් පුණාචීලාගේ ශාසනික අනුමතාර්ථයන් සමඳුන්වා සේවා කිනි ප්‍රතිමෙන් අප සාරුව කියලා පින්වන්වන් කරමු. රැස්කරගත් මේ සීලම පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංසයෙන් ඔබ අපට මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරෝගී නිරෝගී සම්පත් ලැබේවා. සතර ජීවිත සුවපත් ප්‍රාර්ථනා කුලව උතුම් වූ නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. දෝෂාවන් පදන්තාච නින්දුම් ආ භයං පදන්තාච නින්දයං සෝකං පදන්තාච නින්දෝකං අන්තො සම්මේති පානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මේනත්වා දියෙන් තෙලෙන සත් දියනතිවත්වා සවින් තෙලෙන සත් සොන්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුබපත් මෙත්වා අපේ නාම සම්මා සම්බුද්ධ සම්මි සර්වඥ